හත්වන තථාගත බලය ධානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ පුනච්ච පරං සාරිපුත්ත තථාගතෝ ඥාන විමොක්ක සමාධි සමාපත්තීතං සංකිලේසං වෝදානං වුට්ටානං යථාභූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ ඥානං විමොක්ක සමාධි සමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ටානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආස්බං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති. ප්‍රථම ධානය ආදී ධානයන්ගේද රූපී රූපානි පස්සති යනාදීන් දේශිත අෂ්ට විමෝක්ෂයන්ගේද සවිතක්ක සවිචාර සමාධි ආදී තෙවදෑරුම් සමාධීන්ගේද ප්‍රථම ධ්‍යාන සමාපත්‍ය ආදී නවවැදෑරුම් සමාපත්තීන්ගේද සංක්ලේශ ව්‍යවධාන ව්‍යත්තුතාන දන්නා නුවණ තථාගත බලයක් බව ඒ පාඨයෙන් කියවේ. ධ්‍යාන භාවනා කරන්නා වූ ඇතැම්හු එය ගැන හොඳ දැනුමක් නැති බැවින් ධ්‍යානය ලබාද තවම ධ්‍යානය ලැබී නැතද යයි සිතති. තමන් වඩන කර්මස්ථානය නියම කර්මස්ථානයක් වුවද අකර්මස්ථානයක් යැයි සිතති. ඇතමෙක් ධ්‍යාන නොලැබම තමන් ධ්‍යාන ලබා ඇතැයි සිතති. තමන් අකර්මස්ථානයක් වඩමින් එය කර්මස්ථානයක් යැයි සිතති. සමහර විට භාවනාවෙහි යෙදී සිටින අතර ඇතැම්හු නින්දට වැටෙති. ධ්‍යානය නොලැබම ධ්‍යානය ලදිමුයි සිතන්න වුන් එසේ සිතන්නේ නින්ද ධ්‍යානයයි සිතා ගැනීමෙනි. මෙකලද ඇතැමුන් සමාධි වීමූ යැයි කියන්නේද මේ නින්දට වැටීමෙනි. තථාගතයන් වහන්සේ සැම දෙනාගේම ධ්‍යාන ආදිය පිළිබඳ නියම තත්වය දන්නාසේක. එය හත්වන තථාගත බලයයි. අටවන තථාගත බලය අතීත ජාති දන්නා නුවණ. පුනච්ච පරං සාරිපුත්ත තථාගතෝ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති සෙය්‍යතීදං ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සාපි ජාතියෝ චතස්සවපි ජාතියෝ පඤ්ඤාපි ජාතියෝ දසපි ජාතියෝ විසම්පි ජාතියෝ තින්සම්පි ජාතියෝ චත්තාර සම්පි ජාතියෝ පඤ්ඤා සම්පි ජාතියෝ ජාති සත්තම්පි ජාති සහස්සම්පි ජාති සතසහස්සම්පි අනේකපි සංවට්ට කප්පේ අනේකපි විවට්ට කප්පේ අනේකපි සංවට්ට විවට්ට කප්පේ අමුත්‍රාසිං ඒවං නමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවං මහාරෝ ඒවං සුකදුක්ක පටිසංවේදී ඒවං මහා මායුපරියන්තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපාදින් තත්‍රාපාසිං ඒවං නමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවං මහාරෝ ඒවං සුකදුක්ක පටිසංවේදී ඒව මායුපරියන්තෝ සෝ තතෝ චුතෝ ඉදු පප්පන්නෝති ඉති සාකාරං සෞද්දේශං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති සෙය්‍යතීදං ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ පෙයාල ඉතිං සාකාරං ස උද්දේශං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති පෙයාල පවත්තේති. තේරුම තමන් වහන්සේගේ අතීත බව පරම්පරාව දන්නා නුවණ තථාගතයන් වහන්සේගේ එක් ඥාන බලයක් බවයි. තමන් වහන්සේ අතීතයේහි මෙබඳු නාමයකින් මේ නම් ගෝත්‍රයක් ඇතිව මෙබඳු ආහාර පාන ඇතිව මෙබඳු සුවදුක් ඇතිව මෙපමණ ආයු ඇතිව විසුවෙමිය. ඉන්චුතුව අසවල් තැන උපන්නෙමිය. එහි මෙබඳු ශරීරයක් විය, මෙබඳු පැහැයක් ඇත්තෙක් විය, මෙබඳු නමක් විය, අසවල් ගෝත්‍රය විය, මේ මේ දේ ආහාර කොට ගතිමි. මෙබඳු සුව දුක් ලැබෙමි. මෙපමණ ආයුෂ විය. මෙසේ පිරිසිදු ලෙස අනේක කල්ප කෝටීන්හි තමන් වහන්සේ උපන් අතීත ජාතීන් භාග්‍යවතුන් වහන්සේලා දන්නාසේක. පරියන්තක පරිච්ඡේදයක් නැතිවම කැමැති පමණක් අතීත ජාතීන් දැකිය හැකි නුවණක් ලෞතුරා බුදුන්ට ඇත්තේය. එක්තරා ප්‍රමාණයකින් අතීත ජාති දැකීමේ සමත් පුද්ගලයෝද ඇත. ඔවුන්ගේ ඇතමෙක් වර්තමාන ජාතියට සමීප වූ අතීත ජාතිය පමණක් දකිති. ඇතමෙක් ජාති දෙක තුනක් සතරක් පහක් දකිති. ධානාභිඥා ලබා ඇති ඇතැම් බාහිර තවුසෝ 40 කල්පයක අතීත ජාති දකිති. නාම රූප පරිච්ඡේදයක් නැති බැවින් ඔවුන්ගේ නුවණ දුබලය. එබැවින් ඔවුහු 40 කපින් ඔබ අතීතය දක්නට සමත් නොවේති. ඔවුනට වඩා අධිකව නුවණ ඇති බැවින් තථාගතයන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයෝ කල්ප 100ක් දහසක අතීතය දකිති. ඔවුනට වඩා නුවණ ඇති බැවින් 80 මහා ශ්‍රාවකයෝ කල්ප 100ක අතීතය දකිති. අග්‍ර ශ්‍රාවක දෙනම ඒකාසංඛ්‍ය කල්ප 100ක් අතීතය දකිති. පසේ බුදුහු කල්ප අසංඛ්‍ය දෙකක් හා කල්ප 100ක් අතීතය දකිති. විසුද්ධි මාර්ගය 307. නවවන තථාගත බලය. සත්වයන්ගේ චුති උප්පත්ති දන්නා නුවණ. ඒ ඒ භවයෙන් චුතව ඔවුන් කළ පින් පව් අනුව සත්වයන් සුගති දුගති දෙකෙහි උපදිනා හැටි තථාගතයන් වහන්සේ දන්නාසේක. ඒ ඥානය නවවන තථාගත බලයයි සඳහන් වේ. තථාගතයන් වහන්සේට එකිනෙකට මුහුණලා පිහිටි ගෙවල් දෙකක් සමීපයේ බලා සිටින්නෙකුට ඒ ගෙයින් මේ ගේටත් මේ ගෙයින් ඒ ගේටත් යන එන අය පැහැදිලිව ලෙස පෙනෙන්නාක් මෙන් ලෝකේහි ඒ ඒ සුගති දුගති භවවලින් චුතව කර්මානුරූපව සුගති දුගති දෙකෙහි උපදිනා වූ සත්වයන් පෙනෙන බව දේවදූත සූත්‍රයෙහිද දක්වා තිබේ. මේ චුතූපපාත ඥානය ශ්‍රාවකයන්ටද සාධාරණ ඥානයකි. වර්තමාන භවයේ චුතිය පමණක් දකින අනාගත උප්පත්තිය නොදක්නා පුද්ගලයන් සත්වයා මරණින් කෙලවර වන්නේය යන උච්ඡේද දෘෂ්ටිය ගන්නා බවත්, අතීත භවයේ චුතිය නොදැක වර්තමාන උප්පත්තිය පමණක් දක්නවුන් අලුත් සත්වයෝ පහළ වෙති යන දෘෂ්ටිය ගන්නා බවත්, චුති උප්පත්ති දෙකම දැකීම දෘෂ්ටි විශුද්ධිය පිණිස පවත්නා බවත් විශුද්ධි මාර්ගයේ කියා ඇත්තේය. දසවන තථාගත බලය. ආශ්‍රවක්ෂය ඥානය. පුනච පරං සාරිපුත්තෝ තථාගතෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤං සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. යම්පි සාරිපුත්ත තථාගතෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති. යං බලං ආගම්මෝ තථාගතෝ ආසහං ඨානං පටිජානාති. පාරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. මහා සීහනාද සුත්තෙන්. තේරුම, තථාගතයන් වහන්සේ කාමාදී ආශ්‍රවයන් ෂේවීමෙන් ආශ්‍රව රහිත වූ අරහත් ඵල සමාධිය, අරහත් ඵල සම්ප්‍රයුක්තව ප්‍රඥාව වර්තමාන ආත්මභාවයේදීම අධික වූ ප්‍රඥාවෙන් තමන් වහන්සේම ප්‍රත්‍යක්ෂ කරගෙන සම්පාදනය කරගෙන වාසය කරන්නාහ. එය තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්ය යනු ඉහත දැක් වූ පාඨයෙන් ශාරිපුත්ත ස්ථවීරයන් වහන්සේට වදාළසේක. දස බල ඥාන සංග්‍රහ ගාථා. ශාසන සම්පත්ති දීපණීයෙන්. ඨානාඨානේ විපාකේච මග්ගේ සබ්බත් ගාමිනා නානා ධාතුම්බි ලෝකස්මින් අදිමුත්තම්හි පාණිනං පරෝපරියන්තේ ඥානං ඉන්ද්‍රියානංච ජන්තුනං ඥානාදීසු ඥානං පුබ්බේ නිවාසේ දිබ්බ චක්කු ච ආසවක්ඛය ඥානකන්ති දස ඥාන බලං මතං තථාගත කාය බලය. තථාගතයන් වහන්සේට ඥාන බල පමණක් නොව ලෝකේහි අන් කවරකුටවත් නැති පුදුම කාය බලයක්ද ඇති බව අටුවාවල දක්වා තිබේ. එය මෙසේය. කාලාව කංච ගංගෙයියං පණ්ඩරං තබ්බ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චද්දන්තිමේ දස යනුවෙන් දැක්වෙන ඇත්කුල දහයක් ඇත්තේය. ඒ ඇත්කුලවලින් කුලාවක ඇතෙකුට පුරුෂයන් දස දෙනෙකුගේ කාය බලය ඇත. කුලාවක ඇතුන් දස දෙනෙකුගේ බලය එක් ගංගෙය ඇතෙකුට ඇත. ගංගෙය ඇතුන් දස දෙනෙකුගේ බලය එක් පණ්ඩර ඇතෙකුටද. පණ්ඩර ඇතුන් දස දෙනෙකුගේ බලය එක් තම්බ ඇතෙකුටද. තම්බ ඇතුන් දස දෙනෙකුගේ බලය එක් පිංගල ඇතෙකුටද. පිංගලයන් දෙන් දස දෙනෙකුගේ බලය එක් ගන්ධ ඇතෙකුටද. ගන්ධයන් දෙදෙනෙකුගේ බලය එක් මංගල ඇතෙකුටද ඇත්තේය. මංගල ඇතුන් දස දෙනෙකුගේ බලය හේම ඇතෙකුටද. හේම ඇතුන් දස දෙනෙකුගේ බලය උපෝසත ඇතෙකුටද ඇත. උපෝසතයන් උපෝසත ඇතුන් දස දෙනෙකුගේ බලය එක් චද්දන්ත කුලේ ඇතෙකුටද ඇත්තේය. චද්දන්ත කුලේ ඇතුන් දස දෙනෙකුගේ බලය බුදුන්ට ඇත්තේය. ඒ බලයට නාරායන සංඝාත බලය යයිද කියනු ලැබේ. මේ චක්‍රය අනුව බුද්ධ කාය බලය සාමාන්‍ය ඇතුන් අනුව කියතොත් කෝටි දහසක් ඇතුන්ගේ බලයයි. පුරුෂයන්ගෙන් කියතොත් පුරුෂයන් කෝටි දහදහසක බලයක් වේ.